නැති දේශයක් එක්සත් ඒකියේ සමකාමී කාමරයක් අද ඉදින් රජේනියෝට දවසක් වගේ තමයි ඩ්‍රීම් ස්ටාර් සින්දුවක් ගහලා බලමු Good night. කට්ටියම නිදි වගේ ඒකනේ good night කිව්වේ නැත්තේ. ඒ මොකද්ද? කවුද ඉන්නේ? මේක මන්නේ නැගිටින්න. කවුරුරේ ගෙදරට රින්ගල වගේ. කොහේ ඉතින් නැගිටින්නකෝ. وهو ما يغطينوا من دين عايد سنن دو اينو بودا كراغن اينكو تامونگه عايد ماتر دالا اديگ بيلگه پيلي بس ايرنو كوماندر سپير ارا سنن نيهنا كرانن اوني اديبن كرانن اوني تو ماي سيت وين ويكوندو اي بارا هري وي Mm-hmm. දුන්නොත් කනවා නැතත් කනවා මම්මගේ බඩ පැලෙනකම්ම කනවා ඔය කවුද කොහොමද මට කියන්නේ කොහොමද මෙහෙට ආවේ කියලා මම දන්නේ කොහොමද මං කොම කන උටල කකා එනකොට එකපාරට වතුර බාරක් ඇවිල්ලා හොස් ගාලා මාව කරකිලා කරකිලා ගහගෙන ගියා ඊට පස්සේ මෙහෙ තියෙන පයිපින් රූම් ගාලා මං ඇවිල්ලා මෙහාට වැටුණා එහෙම තමයි මං ආවේ හරිනේ ආ මේ මේ මට පුළුවන් ඔය යවන්න මේ මට දිහක් තියෙනවා මං දෙකක් වෙජිටේරි මං වගේ ත්‍රිවිල් කට්ට කතා කරලා දෙන්නද මට අපිට කොහොමද මං වෙජිටේරියන් කියලා ඒ ත්‍රිවිලක් තියෙනවද ඔව් තියෙනවා ඉතින් මේ පොඩ්ඩක් මම ඔබට යන්න යන්න යන්න යන්න ඔය ත්‍රිවිලක් අල්ලන්න එපා මං ඉන්නේ හට අම්මෝ මේක මුතුම සයිස් එක ගන්න මේක පත ත්‍රිවිලක් බය වෙන්න එපා ඔය තියෙන්නේ මගේ ඇඟෙන් වැටිච්ච චොක්ලට් කෑලි මොකක් වර්ල්ඩ් කප් එකේ ෆයිනල් එක නියමයි මේ තරණ ඇත්තටම නියමයි මම මෙහෙන් අඩියක්වත් දෙල්ලෙන්නේ නැහැ මොකක් මං ඉවසන්නේ දැන් හොඳටම ඇටි. දැන් ඉතින් තීරණය ගත්ත මං ඔහෙට මේ කීයටවත් නම දෙන්න බෑ. මං වැඩ කරන්නේ මට ඕනේ විදිහට කාටවත් ඕනේ විදිහට නෙවෙයි. මං කියන එක හොඳට අහගන්නවා. අද ඉඳලා මේතන මගේ ඔහෙට ජීන්නේ පැත්තකට වෙලා ජීවිතේක බය බය උඩ පෙඩ පෙඩ නැත නැති ඉන්නේක. පුළුවන් නේ? මට හොන වයින් පාම්පිට දෙකෝ චීස් කැල්ලකෝ අරන් එනවා ඉක්මන් කරලා. හරි තර්. දැන් මරන් එන්න මං. මේ ජෙන්ටල්ලා ඉන්නේ නැතුව යනවා. හැබැයි ඔතේ කැම කන්න කලින් නරකද මං අහන්නේ හොඳට රවුමට කැරකි කැරකි නාගත්තොත් එහෙම කැරකි කැරකි නාගන්න කිව නීමයි වැඩි දන්නේ හින්ද වා මුලට මෙයන් අයියෝ සර් මේ වගේ රස්නේ දවසක කවුද මේ වගේ ස්නානයක් කරගන්න මේ වගේ තැනකට ඇවිල්ලා කැරකි කැරකි නාන්න අකමැති යන්නේ නැහැ කියලා හිතන් හිටියට දැන් නාන්න ඕන වගේ ආයිති මොනවා කියනවද සුපිරි සිදු ජලකඳ දැන් ඔයා පණින්න ඕනේ එතකොට මං අර උඩින් දස් කරපුවම පෙන බුබුලු වගේ එනවා හයි ඔන්න මම දැන් ෆයින් දැන්නේ ඔන්නේ ඕ පොඩකින් පොඩකින් මම මේක ඉස්සල්ලා පයින්නකොට මොන කකුලද තියන්න ඕනේ ඊට පස්සේ පැන්නට පස්සේ මොකද කරන්න ඕනේ ඒක පොඩ පොඩ කියන්නකෝ පීනන්න ඕනේ මොලි මොයා පණින්නේ මොකද කරන්නේ ඒ හිතන් ඉති මම මේ කිසි දෙයක් දන්නේ නැහැ මම බබා කියලානේ ෆ්ලෑෂ් කළාම යටට යනවා නෑ ඔයාලා ගෙදරක එහෙම වුණාට අපේ එක එහෙම වෙන්නේ නැහැ උඩට යනවා හරි එහෙනම් අපි බලමු බුබුලු ඉන්නේ කොහොමද කියලා මට කියනවා ඒක කරන්න යන්නේ ඒක කරන්න බා අයියෝ මට පීරන්න බෑ පීරන්න බෑ ඕන්න එහෙනම් යාළුවෝ උදේ කැමරට කලින් නාන්න අරට නාන්න අයියෝ ඔකේ කවත් යවන්න හැටි ඔය කැමරේ දෙයක් නෙමෙයි මේකට කවුද කවුද ඉන්නේ මට පේන්නේ මං තනි හීනයක් දැකලා වගේ කෝබලන් ඇස් පිහදලා අනි මට ගෙදර යන්න ඕනේ ගෙදර යන්න ඕනේ ගෙදර යන්න ඕනේ නවත්ත ගන්න නවත්ත ගන්නවා කිව්වම නවත්ත ගන්න ඕනේ මට යන්න ඕනේ යන්න ඕනේ නවත්ත ගන්නවා නවත්ත ගන්නවා මට යන්න ඕනේ යන්න ඕනේ නවත්ත ගන්නවා මොකද්ද හිත මේ වෙලා තියෙන්නේ පිරිමියෙකුගේ හැසිරෙන්නගෙන ගන්නවා ඒ වගේ මතක තියාගන්නවා මේ මීජේ මිස් තමයි ඉස්සරහට ලෝකේ ලොකු විප්ලවයක් කරන්න ඉන්නේ ඒක හොඳට මතක තියාගත්තොත් හොඳයි මොකද මේ ඔයගලේ මොම්මි කවුද තුනක් දෙන්නේ නම් අඳිනවා මම මම මම මම අද උදේ තමයි ගන්නල ඉවර කරේ අනේ නේ And remember the name of the boat's the Jammy Dodger. Thanks for bringing me this far. You're welcome. See ya. ඉන්නේ මේ බෝට්ටුවට අගින්න අවසර තියෙනවද දන්නේ නැහැ නේ කවුරුද දැද්දා නෑ මගේ ප්‍රශ්නයක් මං කිව්ව වැරදි කතාවක් ඔන්න එහෙනම් මං කට වැහුවා Hey! මං ඒකද කොහොමරි බලා ගන්න අයියෝ මේ වාඩි ඒක නම්මට රිදුනෝ අයියෝ මම කිසි දෙයකට සම්බන්ධ නැහැ තේරුම් ගන්නකො මම මෙයාට කිසිම දෙයක් කරේ නැහැ අනේ මාව අතාරින්න ඉන්නකො මොකද්ද මේ කරන්නේ නීතා නීතා නීතා මේ දවස් වෙනකන් තමයි මම මග බලන්නේ කවුද කවුල් මාට්ටු දෙමෙ කියලා මට කියලා කවුද කවුද කියේ කවුද ඔහේනේ දර දෙව් දාසල ඉන්නේ මට නම් මේ එක පේන්නේ වෙන විදියට මේ අකුම්පු පැන්චෝ එක එලුසන් වගේ එලුසන් අතු කිව්වත් මම මේ හදවන හොඳයි ඔයා ගැර මැණික කොහෙද කියන්නේ ඒ ප්‍රශ්නේ ඇහුවේ ඔයාගේ මට කියන්නකෝ ඔය කියන්නේ මොන මැණික ගැනද හොඳයි ඔයා ඉන්න මේ ප්‍රශ්නේ විසඳගන්න කැමති හොඳින්ද නරකින්ද කියලා මට හිතෙන්නේ ඊට වඩා අමාරු ප්‍රශ්නයක් ඇහුවනම් හොඳයි අයියෝ හරි කියන්න ඉන්නක ඇතුලේ ඇති. ඔය ආවේ. අයියෝ, කලින් කිව්වා නම් ඉතින් හොම් වෙන්නේ නැහැ නේ. තව ටිකකින් මැනික මම. මැනික තියෙනවද? නෑ, ඒක කොහෙන් හරි හොයා ගන්නවා. ලැජ්ජනත් ගියා නෝ මගේ ඩයරි කියවන්න. ඒක මෙහෙමයි තියෙන්නේ. ඒක කොමරි හොයා ගන්න ඕනේ. ලොක්කොය හොයන අතර සබන් කෑල්ලක් එහෙම තිබුණොත් මට දෙන්න තට්ටි හොද ගන්න තියෙනවා. කරුණා කරලා කියනවා මම මේ කිසිම දෙයකට සම්බන්ධ නැහැ කියලා. හරි ඉන්න. මේ මං කියන දේ පොඩ්ඩක් අහනවද? මේ මහත්තයා මෙතන වෙන කිසිම දෙයකට සම්බන්ධ නැහැ. අනේ thank you. ඇඳුමෙන්වත් හොරෙක් කියලා පෙන්නේ නැහැ. ආ බහු thank you. ඇත්තම කිව්වොත් මෙයා මෙහෙම හිටියට ජාත්‍යන්තර මැනික් හොරෙක්. අනිවාර්යෙන්ම. මොකද මොකද මෙයා මගේ මැනික හොරකම් කරලා පැනලා යද්දි තමයි මම මෙයාව අල්ලගත්තේ. ඇටි හොතට වැටි. ඔයලා මට දැම්මම මැනික නොදුන්නොත් ඔයලට වෙන්නේ මෙන්න මේක. කියන්නේ කපා යන්නේ වැරද්දක්. ඒකින්ද අපි මේගොල්ලන්ට දඬුවමක් දෙන්න ඕනේ නේද? එහෙම නේද කියන්න බලන්න කියන්න. ඔව්, බරු කියනාට දඬුවමක් දෙන්න ඕනේ. එතකොට ලොක් අපි කියන තරමක් කියන්නේ බොරුනේ. ඒක මේ හොරුන්ට අදාළ දෙයක් එහෙම නෙවෙයි. අනංගලී රාක්ෂේ. අනේ මං කිසිම දෙයක් දන්නේ නැහැ. අඩුමතරම මම මෙයා ගන්න දැක්කා. සමා වෙන්න මිස් මං ගැහැළමගේ නැටි වලින් අදින්න කැමති නෑ. අනේ මන්දන මේක දින්න කොයි කියලා. නහය කන්නද තියෙන දඩ කියනවාද? මෝඩයක් කියන්නේ එහෙම නෑ. රංගන බලන්න ඒ කල්සිමේ. කල්සිමේ කිව්වේ මේ. කල්සිමේ පිටපස්සේ සාක්කුවේ. ඔහේ වැඩ ඔක්කොම කනවා. පොඩ්ඩක් හොල්ලලා බලමුකෝ. ඒයි! මේ තියෙන්නේ නියමයි. වා දන්නවද යාළුවා? අපි ලොක්ක මේක දැනගත්තක මං ඔයාට හොඳට සලකයි. ඔහේ ඉවරයි. ඔයා බොලිවුඩ් ඉඳලා දාවේ? මං ඇත්තටම හරි පාසයි බොලිවුඩ් වල රඟපාන්න. මොකද මෙහි ඇයිට මගේ දක්ෂතාවය ගැන කිසිම වටිනාකමක් නැති විදියටයි ඉන්නේ. ඈ යාළුවා, තාට්ටේ ඉඳ තමයි මං ගොඩ ගියේ. ලොක්කා, ඒ මැනික, ඒ ගත්තනේ. ලොක්කා, මම තමයි මහන්සිලා මේ මැනික හොයාගත්තේ. ඔයානි කම්බුරු කියන්නේ බලෝ එලුසන් මේක හොයාගත්ත. අතරම මගේ නම එලුසන් නෙමෙයි මගේ නම රොණී. ඉතින් මට පුළුවන් වුණා මගේ දක්ෂතාවයෙන් මේක හොයාගන්න. අතෝ කිව්වත් මේ මන් නෙවෙයි මේක හොයාගත්තේ මෙයාලා තමයි. හෙලෝ රීටා. කොහොමද පැටි ඔයාට? මේක උද. ඔයාගේ බොයිෆ්‍රෙන්ඩ් වේත කෙනෙක්ද? පිසුද ඔයාට? කාටද වේටර් කිව්වේ? දැන් ආයේ මේ මැනික මගේ. ඇත්තටම ඔයාට ලැජ්ජ නැද්ද මේ මැනික මගෙන් හොරකම් කරන්න? මොකක්? ඔව් ඒකයි කියලා තිබුණේ මගේ තාත්තා. ඔය ඒක හොඳටම දන්නේ. වාගේ තාත්තා ඔයා වගේම හොර තංකන්නේ. ආමේ මේ ගෙනි මහත්තයෝ මම කියන්නම හිටියේ මේ මන්නේ දැන් ඔයාට හොලගෙන මේ මැනික. ඉතින් ඒකින්ද මාව මේ ගෙදර යවුවොත් නේද හොඳ. ඉතින් ඒක තමයි කරන්න පුළුවන් හොඳම උදව්වට. දෙන්නම විනාශ කරලා දානවා. නෑ මට යන්න ඕනේ මේ මන්නම කැන්ටින්ටලා ගෙදර මං ඉන්නේ. කැන්ටින්ටන්? ඒ කියන්නේ එතකොට ඔයා උඩින් ආවේ? ඔව් ඉතින් උඩ තමයි. හපෝ! ඒ කියන්නේ හොඳ මීයේ. නැතුව සමහරුන්ට තේරෙන්නේ නැහැ. එන්න මම පෙන්නන්නම් ඔයාලට මගේ අලුත්ම එකතුව. අලුත්ම කිව්වට ඒක අලුත් නෑ ටිකක් පරණයි. මම මේ වගේ කරන්න ගොඩාක් දුක් විඳා. මොකද මෙතන තියෙන හැම දෙයක්ම එංගලන්තේ මහරජිනගේ මාලිගාවේ තිබුණු දේවල්. මේවා හරි දුර්ලභ ගණේ දේවල්. රෝසි මේක තමයි මෙතන තියෙන ලස්සන මේක. ඇත්තටම මේක තමයි ලස්සන එක මම දැක්ක. හරිම සිනිඳු සුකුමලයි. ඔන්න පරිස්සමේ. මෙතෙන් මම දැන් ඔයාට පෙන්නන්න යන්නේ මගේ එකතුවේ තියෙන වටිනම දේ. මේ මැණික තමයි එංගලන්තේ මහරජිනගේ උටුන්නේ තිබුණු මැණික. මම එයාට කරපු උදව්වකින්ද මේ මැණික යාමට දුන්නේ. වාට මොනවද හිතෙන්නේ? තමා වෙන්න. මට තාම යව දිරෙව්වේ නැහැ. දැන් ඉතින් ඔයාගේ මැණික හම්බුණානේ. එතකොට මට යන්න පුළුවන් වෙයි නේද? අනිවාර්යෙන්ම. හැබැයි ඔයා මෙහෙන් යන්න කලින් මට හරියටම කියන්න පුළුවන්ද? මගේ එකතුව ගැන ඔයාට මොනවද හිතෙන්නේ කියලා. ඇත්තම කියනනම් මෙතන තියෙන දේවල් ගොඩාක් වටනවා. මේ එකතුව දිහා බලපුවම මට ගොඩාක් විනෝදජනකයි. විනෝදයි කිව්වා? මං කලින් මෙතෙන්ද කිව්වද විනෝදජනකයි කියලා? මම මෙච්චර කල් අමාරුවෙන් එකතු කරපු දේවල් කොහමද විනෝදජනක වෙන්නේ? ඇත්තම මම මේ කියන්නේ හැදුවේ ඒක මේ විනෝදජනකයි කියලා කියන්නේ නෙවෙයි. ඒක බොහොම වටම කියන එක. ඉතින් ඒකෙන් තේරුම් ගන්නේ මේක බොහොම ලස්සන අතීතයක් ඒ වගේම ඉතිහාසයක්. කියනවා කියලානේ. ඒක හොඳටම කරා. අයියෝ මං ඉවරයි වගේ. අයිස් කරනවා. එන්නෝ මයිස් කරනවා. ෆ්‍රිජ් එකේ දොල්ලොට බලන්න දේවල් ගොඩාක් තියෙනවා. හැබැයි කන්න බෑ. මගේ හතුරෝ. මගේ විශ්වාස කරපු අය. මට උඩින් යන්න හදපු අය. ඔන්න ඔයගොල්ලන්ගේ අයිස් කාමර. හිට්ලර් දැස් ගැව්වට මම ගහන්නේ අයිස්. මේ ජවනි කවුමට එපා වෙලා තියෙන්නේ. වහනවා ඔය දොර. නයිට්‍රජන් ගියර එවනවා කියන්නේ අපි ඉක්මනටම ගල් වෙනවා කියන එක. ෆයිල් හදුවක් තියෙනවා මගේ පිටිපස්සේ සාක්කු ඉක්මනට ගන්න එක. සාක්කුයි සාක්කුයි. ඒකට තමයි මේ වගේ අත්මේ සතුට තියෙන්නේ. ලොක සීතල ඉන්නවනම් ඔහෙත් සීතල ඉන්න ඕනේ. කලවනවා කලවනවා. අනේ ලොක කිඹාසි පඩියක් අමාරු වෙන්නේ මේක ගත්තේ. මන්නේ මං ඒක ගත්තා. ලොක්කටත් එකක් ගන්න තිබ්බනේ. බලනවා මගේ අත් දෙක ගල් ගැහිලා. ඔයාගේ අත් දෙක ගෑනු ළමෙක් වගේ සිනිදු. ඒකයි ඔච්චර ඉක්මනට ගල් ගැහෙන්නේ. සුමුදුයි තමයි ඒ උනාට සටන් කරන්න හැදිච්ච අත් දෙක. ලොක්කගේ අත් දෙක අපේ අම්මගේ වගේ. ඉක්මනට ඔයාගේ අත් දෙක එකතු කරගන්න. මොකද කරන්නේ? ඔය දඟලේ කරවත්ත ගන්න. අම්මට බලා ගන්න පුළුවන් මගේ අයිස් කුට්ටි කලාවේ නවතම නිර්මාණය. ලොකක් ඒක වෙන්න බැරි දෙයක්. ඒයි ආමි නැවත වතාවක් මේ මැණික මගේ යටේ. අහ් දැන් ඉතින් ඔහෙට අල්ලන්න වෙන්නේ මගේ පාලිගි තමයි. අල්ල ගන්න ඔය දෙන්නම. අයි වෙන නේද ඉන්නේ අපිට නෝනේ මැණික පොඩි කිමල ඔය යන කයි පානේ මම කරන්නේ ඔය දෙන්නම අල්ල ගන්න. අනේ මාත් ගේබලින් කට ගිහලා අරගෙන එනවා. වැඩේ කොටවද? ඕක මට දෙනවා. මොඩගින් මොඩගින් මොඩගින් දැන් අපි දෙන්නම් මේ කන්න දාන්න. දෙන්නේ කිව්වා මං විතරයි. දැන් මෙයාට පයින්න. අනේ නාදී. මොකද බලන්නේ? දැන් අපි වතුරට වැටෙන්න යන්නේ. ඉන්න සීරුවෙන් ඉන්නවා. දෙම්බට පාසුවට යන්න පුළුවන්ද ලොක්කා? යන්ත බේරුණා නේද? වැඩි උසක නෑ, පොඩි උසක් නෙවෙයි තියෙන්නේ, ලොකු උසක් තියෙන්නේ. නිය තමයි. මං ගියා. උණ කරන්න දීති. මාත් ඒ විදිහටම යනවා. අන්තිමේ සනීපෙට වැටුණා. ඒක නියමයි. අඩියෝ පේන්න ඇත මෙතර කෙසෙල් එල්ල අන්න මිනිහා ඔයා කිව්ව හරි පැටියෝ ඔන්න දැන්න මං ඔයාගේ මැණික ගත්තා අනේ ඕක වතුරට වට්ටන්න එපා ඕක මට ඇත්තටම ගොඩාක් වටින එකක් මිල කරන්න බැරි තරම් කොබලන් මේක බොරු එකක් ඔයා මේ මොන පිස්සුවද කියන්නේ ඒක ඇත්ත එකක් නෑ නෑ මම බොරු නෙවෙයි කියන්නේ මේක වීදුරු එකක් ඒක ඇත්ත එකක් බොරු එකක් ඇත්ත එකක් බොරු එකක් ඇත්ත එකක් බොරු එකක් ඇත්ත එකක් බොරු එකක් බොරු එකක් බොරු එකක් ඔහෝ හෝ හෝ හෝ මං වට ඔප්පු කරලා පෙන්නන්න කොබලන් දැක්කද මං වට කලින්ම කිව්වනේ මේක බොරු එකක් කියලා හරි පොඩකින් පොඩකින් කලබල වෙන්න එපා මේක ධනාත්මක පැත්තකුත් තියෙනවා දැන් බලන්න හොරු ආගේ පස්සෙන් ඉන්නෙත් නෑ බෝට් එකේ කෑරි හැරෙන්නේ නෑ මගේ මුකුත් හානියකුත් නෑ ඊට පස්සේ අප දෙන්නටම ගෙදර යන්න පුළුවන් ජේමිස් වට ලොකුම ලොකු උදව්වක් කරේ කියලා අනේ මම මේ තනවා මොකෝ තනට ගන්නේ ඉන්නේ අනේ ජීවිත කාලෙම ආරක්ෂා කරපු මැණික එයා ඒක විකුණන්නෙත් නැතුව ගොඩක් ආදරෙන් තියාගෙන හිටි දැන් ඉතින් එයාගේ සිහින ඔක්කොම ඉවරටම ඉවරයි අනික මෙච්චර කාලයක් තියාගෙන ඉඳලා තියෙන බොරු මැණික හරි එහෙනම් මට පුළුවන් වෙයි මොකක් හරි උදව්වක් කරන්න ඔයාට. බොරු නොකී යනවා මෙතනින්. නෑ නෑ මං බොරු නෙවෙයි කියන්නේ. මං ඉන්න ගෙදරට ගිහිල්ලා ඒ ගෙදර තියෙන ජුවලරි බොක්ස් එකක්. ඒකේ මැණික් රත්තරන් දියමන්ති හොන දෙයක් තියෙනවා. ඔයාට කරන්න තියෙන එක දෙයයි. ආපහු මාව ගෙදරට ගිහින් දාන්න. අපි එතනින් මැණිකක් හොරකම් කරලා ඔයාගේ හින හැබෑ කරගන්න ඕනේ. දැන් මං කොහොමද පිළිගන්නේ ඔයා කියන කතාව ඇත්තටම ඇත්තක් කියලා? කරන්න දෙයක් නෑ. ඔයාට අනිවාර්යෙන්ම මාව විශ්වාස කරන්න වෙනවා. මට හිත වෙනස් කරගන්නම් වෙයි වගේ. හරි එහෙනම් මං වැඩේට කැමති. මොකද? ඔයත් කරන්න. මගේ අතට නෙමෙයි ඔයාගේ අතට. අනේ මං දන්නේ නැහැ මේ මෝඩය කොහෙ ගිහිල්ලාද කියලා. ඒකෙන් වෙන්නේ මගේ ළමයි ටික එළියට එන එක පරක්කු වෙන එක. එන්න මගේ පුතාලා තාත්තා ළඟට එන්න අනේ එන්න මගේ පුතාලා පව් අම්මත් නැති දරුවෝ ටික ඔයාලා බය වෙන්නේ පදරුවනේ අර තනි මියවට හම්බ වුණොත් මම කැලි කැලි වලට කඩලා දානවා හැබැයි මට බයත් තිබෙනවා ඇත්තම කිව්වොත් මට බය හිතෙන්නේ ඔයාලා ගැන එහෙනම් මම මේගොල්ලෝ විනාශ කරනවා බය වෙන්න එපා පුතාලගේ අප්පච්චි පුතාලා ළඟින්ම ඉන්නවා ඔයාලා ඒක හොයාගත්තද අතෝය මාස්ටර් කේබල් එක ඕන ෆයිනල් මැච් එක යන්න කලින් නියමයි ලොක්කා මේ මැච් එක කඩියත් එක්කම බලමු ඒ ඉක්මනට ගිහිල්ලා අරගෙන එනවා කේබල් ඔයාට හොඳට විශ්වාසද මාව ගෙදර යවන්න පුළුවන් වෙයි කියලා පොඩ්ඩක් කියවන්න නැතුව මගේ පස්සේ මේනවද මේ මේක ඇත්තම ගෙදර ඇතරීට ඔව් අනිත් එක එක ගොඩාක් භයානකයි ඔව් ඔයා මෙතනම ඉන්නවද ඔව් මෙතන ඉන්න එක තමයි ගොඩක්ම හොඳ පිරණ මළුවාගේ වල්ගිකයි එයාව ඇතුළට ගන්න බෑ. කට්ටිය මෙන්න සුම්බොන්න. අපෝයි බොයිෆ්‍රෙන්ඩ් ආදල පාරි වගේ යන්නේ. මෙයා මගේ යාළුවෙක් විතරයි. මමයි අම්මයි යාළුවනේ ඔන්න ඔය වගේ අහඹු හමු වීමක. තාත්තා මුලින් පොඩ්ඩක් ආශ්‍රය කරලා බලනවා කේන්දර ගැලපෙනවා නම් ඔන්න ඔහේ බඳිනවා. එහෙම හොඳයි නේ. මෙයා කවුද කියලා මම දැන් ඔයාලට හඳුනලා දෙන්න යන්නේ. මිෂර් රෝගේ නම රූඩි නේද? කියන්නකෝ මිෂර්. ඔව් මගේ නම රූඩි දෙමි තමයි මස්සි. ඇත්තට මේක හරි ලස්සන නමක්. රූඩි. ඔයාගේ කොන්නේ නිකන් කරන්ට් එක වැදිලි වගේ පුතේ. මගේ නම ෂොකි. අයිය ඔයාලා කට්ටිය එහෙම කියන්නේ? මීටා ඔයා මට කියනවද මේ හෑන්සම් කොල්ලව ඔයා කොහෙන්ද එක්කන් ආවේ කියලා? ඇත්තටම තාත්තේ මට ඔයාගේ මැප් එක ඕන කරනවා. මොකද මෙයා ඇවිත් තියන්නේ උඩ ඉඳන්. කුසිය දෙන්න. දැම්මම. ෂාරු මං එයාට අපි ගැන කිසිම දෙයක් කියලා නැහැ. ඔයා මට නිකන් බොරු කියන්න හදන පරිිතා. ඔය උඩ ඉඳලා එන අය බොහොම වෙනස් අය. ඒගොල්ලෝ හැම භයානක. ඒක දෙන්නේ අහන්නකෝ. එයා අපිට ගෙවනවා කිව්වා. මම මේ අන්තිම වතාවට කියන්නේ අපට සල්ලි ඕනේ නැහැ. දුම්බීම පිළිකා ඇති කරයි. මුලකාරෙක්ුණත් අපිට මෙයාගෙන් වැඩක් ගන්න නම් එකට තියෙන්න ඕනේ හොඳ ප්ලෑන් එකක්. කුචි කුචි හොතා හේ. ඇත්තට මේක නම් නියමයි. අයිය ඒකම ලස්සන කිව්වේ. ඇත්තටම ඔයා උඩින් නෑනේ. ඔව්. මට ඔය මීට කලින් හොඳ දෙකල පුරුදුයි වගේ. ආ ඇත්තට ඔයා කාගේ හරි සුරතලෙක් විදිහට ඉන්නේ. ඔව් ඉතින්. ඒ වුණාට තනියම ඉන්න එක එපා වෙන දෙයක් නේ. දුක බෙදා ගන්න කවුරු හරි ඉන්න ඕනේ. ඇයි ඔයාට මං ඉන්නේ ෂෝරු. ඔයාට ෂොක්යක් ඕනද? ජීවිතය කියලා කියන්නේ හිර වෙලා ඉන්න එක නෙමෙයි පුතා. මං ගිහලා මේ ටික හොදලා එන්න. ආ මම නමේ මං මේ ටික අරන් යන්න. කාගේ වුණත් ඇත්තටම ගුණ යහපත් දරුවෙක්. නියමයි. එහෙම කරමු. මෙයා ඒ මැණික ගත්තා කියලා අහු කරලා දුන්නොත් අපිට අපේ පාඩුවේ ඉන්න පුළුවන්. ඒක නම් හොඳ අදහසක්. ඒක තමයි මං කියන්නේ මෙයා ඇවිල්ලා තින්නේ අපේ වාසනාවට. ඉතින් ඒකෙන් අපි උපරිම ප්‍රයෝජනේ ගන්න ඕනි. ඔය මහා මී හරකේ අපි කවදාවත් එහෙම ජරා වැඩ කරන මීයෝ නෙමෙයි. අපි කොහොම හරි මේකෙන් බේරෙන්න ඕනේ. ආයිනම් මං එයාලට. අන්නේ ඔයාගේ බෝට්ටු අරගෙන කරා. එයා මගේ බෝට්ටු අරන් යන්නේ. මං කියන්නේ නැත්තමයි ගිහිල්ලා බලන්නකෝ. එයා මගේ බෝට්ටු අරන් යන්නේ. ගිහිල්ලා බලන්නකෝ. මොකක්? එයාව ලෑනෂවන්නේ මොකද රිවර්ස් එක බැරි හින්දා. එයි! අපි අතර පොරොන්දුවක් තියෙනව නේද? අපෝ ආයේ නැහැ. මේ මගේ විශ්වාසය කැඩි ඕකනේ තිබුණේ ගෑනුන්ව විශ්වාස කරන්න එපා කියලා අපේ අම්මා කොච්චර කිව්ලද කියලා දැන් ඉතින් කවදාවත් කොයිද දැන් කියලා හමුනේ ගුණවතාවටනේ ඔන්න ඔය කෝල් එකක්වත් ගන්නවා දැන් අරන් කියන්න ඕනේ මොනවද කියලා සෝරි ඇත්තමයි නිකන් නිවි ලෝකේ තාවගේ මුදුවල හැදේ මේ දඩියා මම රොඩි මතකද මාව ෆ්ලෂ් කරේ රොඩි ආගන්නව මං කියන එක මං ආවට පස්සේ ඔහේ ඉවරටම ඉවරයි ආයෙන්නේ ආයෙන්නේ ඔහේ පාඩේ දන්නවද Here's a little song I wrote. You might want to sing it note for note. Don't worry. Be happy. Don't worry. Be happy now. Kohida meka hamela tienne. මේ එක්ක ගෙහිතන්න ලොකෝ මං කියන්නේ මොලේ පොඩ්ඩක් පාවිච්චි කරන හරියට මෙන්න මේ වගේ මෙහනවලා මට යාලීන තනගන්න පණිවිඩයක් ආවා එයාල දැන් හරියට වින්නේ කැන්සින්ඩන් වල අල්ලන්නේමු එනේ තමයි ඒ නවත් ගන්න හිනාව වැඩේ දෙමු ෆිල්ම් එක වගේ හරි හරි හරි ඔයාට මේක හදන්න පුළුවන් කෝ බලන්න මෙතන තමයි අවුල ඇත්තේ කෝ බලන්න අම්මත් දේලා තියනවා කරන්ට් අයර සරින් ගන්න එපා කියලා කොයි විදිහ මං ඉද ගහන්නේ නැහැ අම්මල මෝ අබෝ අනේ අයියෝ කකුල ඔතුවකත් හදා ගන්න බැරි අවිශ්වාසවන්ත පොරොන්දු කඩන මී තොඩි එතකොට මං තමයි මේ පොරොන්දු කඩලා තියෙන්නේ මං අහගෙන හිටියේ ඔක්කොම ටික මහල් කුවට කඩේම එකතු වෙලා කරන්න හැදුවේ මාව හර්මිට් අල්ලලා දීලා ලාභ ගන්න නේද මොකක් මල්ලි වගේ මොළ මොට්ටලේ ඔය වැඩේ කරමු කියලා කිව්වේ මගේ මල්ලි අපේ පවුලේ කිසිම කෙනෙක් එයා කියන දේවල් ගණන් ගන්නෑ ඒ කියන්නේ මට ඒ ටික මිස්සෙලා වගේ ඔයා හිතන් ඉන්නේ මං ඔයාව පාවලා දෙයි කියලාද මං එහෙම ගනුදෙනුවක් කරයි කියලා හිතුවද ඔයත් එක්කයි මං ගනුදෙනුව තියාගත් ඔන්න ඔළුවෙන් දුමක් ගහනවා කොහෙද අයියෝ ඉවරයි තාපඩින් හරි හරි මං වැරදි කියලා මං දන්නවා අපි නරකද මේක කතා කරොත් පස්සේ වෙලාවක හොඳයි ඔයාට ඕනම් පුළුවන් මගේ පස්සෙන් එන්න මොකක්ද රීට ඔයා මේ කරන හදන පිස්සු වැඩේ හෙන්ඩිකල් දේරගේ තත්තත්තා තාර වැටිය හින්දුව තමයි මට මෙතන ඉඳන් කියන්න වෙන්නේ දේරෙන්නේ නැද්ද ඔයාට හබල් ගහන්නත් මොකුත් නැහැ ඔයාට තිල්ලකු පුරුද්දක් තියෙනවනේ අනිත් අයගේ පස්සෙන් ගිහිල්ලා කතා අහගෙන ඉන්න මං නම් හිතුවේ නෑ ඔයා ඕපදූපකාරයෙක් කියලා මම ඕපදූපකාරයෙක් නෙවෙයි තේරුණාද හරි ඉතින් ඇත්තම රීටා ඔයා මට මෙහෙම කරන්නේ ගොඩාක් වැරදි තේරුණාද අපි වාට කොච්චර උදව් කරාද අනේ ඉතින් ඔයාලා නෙවෙයි කිව්වනේ මට ඕන උඩට යන්න විතරයි ඇයි වාට ඒක තේරෙන්නේ නැත්තේ මට මේ තරහටලා ඉන්න බෑ මාව තරන් යන්න අන්න මගේ රීටා කියන්න ඔබටයි රීටා නොයන්න මා හැරදා අහන්න ගිහිත රන්දා ඔබටයි මේ ගයන්නේ මා තාරා වගේ උඩ තවනම් ඉන්නට බෑ මට නම් බෑ සමාව දෙන්නකෝ දැන් ඔය කියනවා නාම් ගිටාරයෙන් නන නගලා හිත තුල සිටු විලි කලඹ මේ මාගයන්නේ ඔබ වෙනුවෙන් මේ මාගයන්නේ ඔබ වෙනුවෙන් ඔයාමට සමාව දුන්නද අපෝ නේ මට බය හිතුණා ඔයා සින්දු ඉතුරු කෑල්ලක් කියයි කියලා මං අය කරදරයක් වෙන්නේ නැහැ ඇත්තමයි මම මේ කියන්නේ අයියෝ ඇත්තට හරි ඊට පස්සේ ඔයා මොනවද කරන්නේ ඇත්තව කිව්වොත් මට ඔයාගේ පවුල දැක්කම ගොඩාක් වෙනස් හැඟීමක් ඇති වුණා අය කියලා දන්නේ මට හිතුණා කොච්චර වාසනාවන්තද කියලා වාසනාවන්තයි පිස්සු දනේ ඔයාට මට වෙලා ගෙදරින් පුළුවන්ද මොකෝ බැරි මං ඇත්තටම කැමති වාගේ වැඩවලට උදව් වෙන්න මාව නයිජීරිය කෙනෙක් කරන්න නැත්නම් ඉංජිනේර කෙනෙක් කරන්න නැත්නම් ඉතින් මම මේක පැදගෙන යන්නම් ලයිසන් එක නම් හොරට හැදුවේ ලැටරෙන්ද මී අනුන්ගේ ගෙවල් කඩන්න ඔයා දුවලා කට්ටිය නායකයා කොහොමදවත් දැන් නම් මං ඉඳ තියන්නේ මේකේ කාමර හදන්නේ දකුණට මේ බොඩි හරියට කියන්න ලොක්කා අන්න ඉන්නවා අපරාධය අපිට පස්සෙන් පන්නන්න දෙන්නයි තිබ්බේ. ඔයලා දෙන්න එදින්නට පෙරලා යන්න දුන්නද? ඔයලා දෙන්න මහ මෝඩයෝ. අනිසියකට වැඩක් කරන්න ඕන වුණාම පණිවිඩයක් ඇරියම මේ මෝඩ එන්නේ හැමදාම පරක්කු වෙලානේ. මීට පස්සේ කිසිම වැඩක් දෙන්නේ නැහැ. ඔව්. හේතුව මාදි. හයි. නෝ ප්‍රොබ්. කොහමද ඌවා? මොකද පරක්කුනේ කියනවා? මං කොච්චර පරක්කුණත් මගෙන් වෙන්න ඕන වැඩේ හරියටම කරනවා. දැන් මගෙන් මොකද්ද වෙන්නේ? ඔය තමයි රීඩා. යාගේ යාළුවත් එක්ක එකතු වෙලා මගේ වටින දෙයක් හොරකම් කරලා තිනවා. මට ඒක ඕනේ. මේ තව එකක්. මේ විලාවේ මාස්ටර් කේබල් එකේ වටිනාකම කියාගන්න බැරි තරම්. ඒක හින්දා මට ඒක ඉක්මනට ඕනේ. Don't worry. මං එක ගෙන දෙන්නම්කෝ. ඒක ගෙනවට පස්සේ මගේ ප්ලෑන් එක අනුව මට වැඩ කරන්න පුළුවන්. චූටි කාලේ ඉඳන්ම මට මේ කරපු වැඩ හින්දා මං ඒගොල්ලන්ගෙන් හල්ලි ගන්නවා. මියංගෙන්. මං කැමති මේ මාතෘකාව ගැන ඔයා කතා කරන්න. මොකද මේ වෙලාවේ ඔයගොල්ලන්ට ඔයා පහර දෙන එක ඔයාටම ලොකු අවාසියක්. ඒ නිසා මේ වැඩේ ඔයා පහර දෙන්න. මොකක්? ලව් ප්‍රෝ කණ්ඩායමට. මං හිතන්නේ මගේ පරණ අතීතේ වට අමතක වෙලා වගේ. ඉන්නකො මං දැන් ඒක ඔයාට මතක් කරලා දෙන්න. අයියෝ දෙයනේ මට ආපහු අර පොත බලන්න වෙනවා මගේ. මගේ මතකයන්. මුල් කොටස බලන බලන හැම වාරයක්ම මගේ ඇස්වලට කඳුළු නනවා. කාන් දෙකම ඉවරයි. බකින්හැම් මාලිගාවේ කොච්චර සුරතල්ලු හිටියත් චාල්ස් කුමාරයා ගොඩක් ආදරේ කළේ මට. අපි දෙන්න ඒ දවස්වල ගොඩක් සතුටින් විනෝදෙන් හිටියා. ඒ බැඳීම ඇති වෙච්ච කාරියට මැජික් එකක් වගේ පුදුම සතුටක්. ආයි දෙකක් නෑ මට ළඟදිම පිස්සු හැදේ. ඔහොම ඉන්නකොට එයාගේ උපන්දිනේදී එයාට තෑග්ගක් ලැබුණා. ඒක ඇතුලේ හිටියේ මීයේ. පස්සේ කාලේදී ඒ ළමයා ඒ මීයට වසී වුණා වගේ. පස්සේ කාලේ චාල්ස්ගේ තාත්තා මාව කොමට් එකට දාලා ෆ්ලෂ් කළා. මං දන්නවා මං දන්නවා. මොකද ඔය කතාව මං සිය පාරකට වඩා අහලා ඇති. අයියා. බෝහෝ ඒක ගොඩක් කරවලයි එතන ගොඩක් සීතලයි ඒ වගේම බයඩ කයි මගේ වේදනාව හිත විහිළුවක් නෑ ඔයා නෙවෙයි ජනාධිපති හම්බුණා මම විහිළුවකට ගන්නවා මොකද ඒ මගේ හැටි එහෙනම් දැන් ඊළඟ කේබල් එක ගේනවා හේජ් ප්‍රෝ අපිට තියෙනවා තඩි මෙහෙළුමක් ඒකට බාධා කරන හැමෝම ඉවත් කරන්න ඕනේ හරි එහෙනම් කට්ටිම වැඩේට බලමු එතකොට අපි රැගෑම අපි පිට දෙන්නේ හරියටම පැය පහකින්. ආදරේ ආදරේ ඒක නම් ඇත්තටම රසයි. බොහොම ස්තුතියි. උඩේ ඉන්න මිනිස්සු ගොඩාක් වෙලාවට මට කන්න දෙන්නේ වැඩිපුරම ඉතින් බත් තමයි. හාල් ඔබේ හිතට දැනෙන හැමදේම කියන පවසාවි ඇයෝ ඇගේ අතරව පොඩ්ඩක් විතර ඉතින් මේකේ ලුණු වැඩි ගැතියක් තියෙනවා ඔයා දන්නවද අද දවස නම් නියමයි නේද ඇත්තටම මං හිතන්නේ මං ඔයා ගැන හිතන් හිටපු විදිය වැරදි. ඇත්තටම ඔයා ඒ කියන්නේ මුලින් නම් ඔයාට මාව විශ්වාස නැහැ. එහෙමමත් නෙමෙයි. අයියෝ කවුද ඕන දෙයක් කියන්නේ? ඔයාට මොලේ නැහැ කියලා හිතුවට පොඩ්ඩක් විතර මොලේ තියෙන බවකුත් පේන තියෙනවා. ඔව් අපේ අම්මත් කියලා තියෙනවා. අපි පොඩි නිින්දක් දැම්ම නම් හොඳයි නේද? මොකද ඔයා ගෙදරට ගොඩක් දුර යන්නත් තියෙනවනේ. ආ මෙන්න. ඔයා ගැන විස්තර ටිකක් කියන්නකෝ රූඩි. අනේ ඉතින් මං ගැන මොනවද කියන්නද ආද? ඔයා මං ගැන නම් දැන් ඔක්කොම දේවල් දන්නවා. මං ඔයා ගැන මෙලෝ දෙයක් දන්නේ නැහැ. මං ගැන නේද? මං ඕ ලෙවල් ෆේල්. මොකද? ඔව් තුන් වතාවක් ෆේල් වුණා. මම මේ ඇත්තටමයි අහන්නේ. කියන්න කුඩ තත්ත්වේ කොහොමද කියලා. පාවුල ඔයාගේ යාළුවෝ. ඔයාගේ පාවුලේ අයත් මගේ පාවුලේ අය වගේමද? ඔව් අයියලා දෙන්නයි මල්ලලා දෙන්නයි නංගිලා දෙන්නයි ආච්චිලා දෙන්නයි ඔක්කොලාම ඉන්නවා ඉතින් ක්‍රෂයක් නැහැ. කට්ටියම ඉන්න දවසර අපි ඉතින් නිවාඩුවට කරන්නේ ක්‍රිකට් ගහන එකයි කෑම කන එකයි ඕවා මේවා තමයි ඉතින් ටීවීත් බලනවා ඉඳලා හිටලා ඉතින් ෆිල්ම් බලන්නත් යනවා. ගෙදර යන හිතන එකේ පුදුමයක් නැහැ නේද? ඇත්ත. හොඳයි. හෙට අපි දෙන්නටම ඕනේ දේ ලැබෙයි එහෙනම්. Good night. Good night, Rudy. Good night. Good night. Good night. Good night. Good night. Good night, Rudy. And they makuno inno ganan ganne pa. කැන්සින්ටන් වලට ළඟයි. ඔය බුරුල් වෙලා තියෙන ලණු ටික තද කරන්න. මොකද ඉස්සරහට රැල්ල ටිකක් වැඩි වෙනවා. හරි හරි කැප්ටන්. Thank you. You're welcome. මමත් ඉන්නවා. කවුද ඔහෙලට මගේ බොට්ටුවට එන අවසර දුන්නේ? යනවා යනවා. මේ අපේ රීටා කෙල්ල නේද? ඔයාගේ ගතිගුණ වලට මං හරි කැමතියි. මේ ලා ෆ්‍රොග් නේ. වලියට බර නංගිලාට මේ අය ගොඩාක් කැමතියි. ඔයා කරපු වැඩේට ඔයාට ගොඩක් වන්දි කියවන්න මේ චොකලට් කෑල්ල තේරුණාද? ඊට කලින් අපේ ස්පොන්සර් කෙනෙක් ඔයාට කෝල් එකක් තියෙනවා. බස්වෙල්. මං හිතුවා ගෙමිතඩිය කියලා. ඔයා නම් නියමයි ලා ෆ්‍රොග්. මං ඔයාට සැලුට් කරනවා. හෆු. හරි එනම් රීටා. ඒක මට වහම දෙන්න. මොකද ඔයා ඉල්ලන්නේ? ඔයලගේ නැතුම් ගෙයුම් වෙයින් නවත්තලා. අමාරු වෙටින් නැතුම් මගේ කේබල් එක දෙනවා. මොකද ඔය කරන්නේ? ඔය නැතිල නවත්තනවා. මගේ ළඟ කිසිම දෙයක් නැහැ. අනිත් එක තිබිච්ච එකක් බොරු එකක්. මොකක්? ඕ මැනික ගැන නේද? උරෙන් දහක දන්නත් බෑ කිනින් දා මිස් කරන්නත් බෑ මැනික නේද මට දැන් ওই මැනික වලින් කිසිම වැඩක් නෑ නවත්තනවාක මට මේ වෙලාවේ වැදගත් වෙන්නේ ඇත්තටම මගේ මාස්ටර් කේබල් එක මාස්ටර් මොකක් කිව්වා මාස්ටර් අනිත් පැත්තේ හැරෙනවා කේබල් එක කියන්නේ ඔයගේ ඔය ඉනේ තියෙන එක මෙල්ට් එක මේකද යාට ඕනෙලා තියෙන්නේ පොඩකින් ඇත්තටම ඔයාලට මොකටද මේක ඕනේ? අයියෝ අද මතක නැද්ද? අද World Cup final එකනේ. හවසනේ තියෙන්නේ. මොකටද World Cup final බලන්න යන්නේ? ආහා වැඩි කයින් පවිසක වැඩි. මං කේබල් එක ගන්න විදිය ගැන බලා ගන්නම්කෝ. මටයි මගේ කණ්ඩායමට අය වැඩි සුළු දෙයක්. ඒ හින්දා ඔයා පැත්තකට වෙලා ඉන්න. හොඳයි. මේ වගේ වෙලාවට මම මොකද කරන්න කියලා තියෙන්නේ? යටත් වෙන්න කියලා. අයියෝ මං ඔයාලට කියලා තියෙන්නේ යටත් වෙන්න කියලාද නැත්නම් කරාටි ගහගන්න කියලාද? මටවන්ගේ ප්ලෑනක් තියෙනවා. ඉතින් කරන්න. ඔන්න කැමති කෙනෙක් අල්ල ගන්න. අපයි දෙයනේ. අයියෝ දිය පරිස්සම් නෑනේ. ඒක කිසිම බයවට දෙන්නේ නැහැ බයවට දෙන්නේ නැහැ ඇස්සල බලනකම් බය නැහැ තමයි අතරම අතරම හස දින්නේ මෙතනින් වැටුණා කියන්නේ ඉතින් පෙට්ටිය සීල් තියලා තමයි ගන්න වෙන්නේ මේ ඒක නෙමෙයි ඔයාගේ ගේ කොහෙද තියෙන්නේ කියලා කියන්නකෝ ඉන්නේ මොනද ඉන්නේ කො හරි මෙතන හරි ගොඩබෝන්න මීට වඩා හොඳ ක්‍රමයක් තිබුණම නැද්ද අපි ඇවිල්ලද අපි ආවගේ නියමයි ඔන්න අපි ආවා ඔන්න මං ගෙදර ආවා පුදුම සතුටක් තියෙන අප්පා කොන්ද දවල් දියා රීටා අනේ මට අමුද කුඩ වගේ බෝට්ටුව නැති උනා කියලා අනේ මට සමා වෙන්න ඒක ගැන ඔච්චර හිතන්න එපා ඒක බේරගන්න අපි ලොකු සටනක් දුන්නනේ අනේ රීට මට සමා වෙන්න හැබැයි වට දැන් හිතේ මේ ආපු ගමන කීයටවත් පාඩුනේ නෑ කියලා. ලලා! කැඩෙන්නේ බිඳෙන්නේ නැති ඔරිජිනල් කෙන්සින්ටන් ජුවලරි. කීයටවත් හිතන්න බෑ ලෝකල් ඒවා කියලා නම් උන් ඈ. ඒක ඇත්තටම හරිම ලස්සනයි. ඔන්න බලන්නකෝ. කිව්වනේ ඔරිජිනල් කියලා. ඇත්තමයි මට හරිම සතුටුයි. ඕ ඔයාට හොඳටම විශ්වාසද ඕක ඇති කියලා මං කියන්නේ මේ වගේ ඔයාට මම මෙන්න මේකක් දෙන්නම්. ඔයා මේකෙන් බෝට්ටුවකුත් හදාගන්නකෝ. හොඳයි. ඔන්න එහෙනම් ඔයාගේ පොරොන්දුවත් ඉෂ්ට කරා. Thank you. මාව එක්කම ආවට. ඒක සුළු දෙයක් නේ. රූඩි කියන්නේ. ඇත්තටම මේ ඔයාට පුළුවන් වේද මාව මෙහෙ වටයක් එක්කන් යන්න? කවුද බෑ කියන්නේ මං හරි කැමති වාගේ පවුලේ අය දකින්න ඈ බොමෙයලා ඕ කට්ටිය බොමෙ නමුත් කැවිලා මට දෙන්නේ කට්ටිය පවුල පිටින් ගිහලා රැවඩ ගල්ලා නිදිද කොහෙද හොමින හොමින හොමින ඈ ඇත්තටම මේ මොකද්ද නේ මේක ආයකද අතම කිව්වොත් ඒක තමයි මගේ කාමරේ ඒ කිව්වේ මගේ නිදන කාමරේ ඒක කූඩුවක් නේ නෑ නෑ නෑ ඒක හිර කූඩුවක් නෙමෙයි පිසුදෝයක් එහෙනම් ඇයි ඒකට ඔච්චර අගුළු ගොඩක් ආ ඒක මේ දාලා තියෙන්නේ මගේ ආරක්ෂාවට නේ තව ඔයාට පෙන්වන්න ගොඩක් දේවල් තියෙනවා ඉක්මනට එන්න කො එන්න රූඩි ඔයා මෙහි ඉන්නේ තට්ට තනියම නේ කියන්නකෝ නියමයි ඒකෝද එයාද එයා තමයි මගේ සහෝදරයා නියමයි ඒක නම් නියමයි මම තමයි හොඳම වෙච්ච එක කරු ඔයාට කොහොමද මේ තමයි ඇමේ රූබට් මොකද්ද රූබට් මේ තමයි රීඩා රූබට් රීඩාට ඕන කරලා තියෙනවා මගේ සහෝදරයන්ව මේ ආ ඒ කියන්නේ මේ ඇත්තම කිව්වොත් මෙයා මගේ ඥාති සහෝදරයෙක් ඉතින් මෙයා මාත් එක්ක ගොඩක් හිතවත් නේ මොකද මෙයාට ගොඩක් පවුලේ කට්ටිය නැති හින්දා ඉතින් එයා හැම වෙලේම මගෙත් එක්ක තමයි ඉන්නේ පේනවනේ ඉතින් මේ hina වෙලා ඉන්නේ හැම වෙලේම මෙයා ඉතින් කරන්නේ ෆුට්බෝල් ගහන එක තමයි ඉතින් මෙන මොනවා කරන්නේ ඉතින් මෙතනදලා නිකන් ඉන්න එක නේ එන්නකෝ යන්න තව දේවල් පේනවා තියෙනවා හෙලෝ රීඩා තාත්ත හොඳින්ද ඔව් එයා හොඳින් ඇහුවට ගොඩක් සූතිය රූබට් අතර මොකද නම මෙන්න මෙහෙන බොරු කියන්නේ තු මගින්නම රූබට් නෙමෙයි මගින්නම සීඩ් බයන්න වනික ඇදවිලා කිට්ටිලා රූබට් ඔයල මෙහි ජීවත් වෙන්න හොම් මෙහි එක දෙයක් තියෙනවා ඒක තමයි ඕගොල්ලන්ට මෙහාට ආවට පස්සේ ජීවත් වෙන්න වෙන්නේ කූඩුවක් ඇතුලේ ඒක නම් නියමයි ඔන්න මං ගියා ඕ ඒක ගණන් ගන්න එපා රූඩි ඒකනේ අවුලක් බෑනේ පේනවනේ මේක ඇත්තම ලොකුම ලොකු මාලිගයක් බලන්නකෝ මට ඕන දේවල් මට ඕන විදිහට කරන්න පුළුවන් ඉතින් මට මොකටද සහෝදරයෝ මට මොකටද පවුල් මට ඕන දේවල් මට කරන්න පුළුවන් එහෙනම් මට යන්න වෙලාව හරි ඔයා එහෙනම් මෙහෙට වෙලා පරිසමින් ඉන්නකෝ. නිකං ලැජ්ජ උඩනේ මගේ නම රූබට් නෙවෙයි හොන්දේ ළඟපෑමක් කියලා උනට වැඩි මාට්ටු නා. පාරක් මේක කකොනේද? ආවනේ තව එක. මෙන්න තව එක. එපාද? අපරාදේ. ඔහෙට දෙන්නට කන්න තිබ්බේ. ඔතනින් අයින් වෙනවා. මොකක්? අයින් වෙන්න කිව්වේ. මඩත් බීම් බෝතලෙන් ටිකක් ඕනේ. මම් පොඩි අවවාදයක් දෙන්නද? ලිමිට් එකක් නැතුව ඔක බියුටින් වාට හාෆ් ටයිම් එකට කලින් මෙතන යන්න වෙනවා. මොකද්ද ඔය කිව්වේ? දෙන්නේ නැද්ද ඔයාට? වොෂ්රූම් යන්න වෙනවා. හාෆ් ටයිම් ඉවරෙන්න කලින් මම මේක කෑල්ලක්වත් මිස් කරගන්න කැමති නැහැ. හාෆ් ටයිම් එක. ඒ කියන්නේ අර තඩි මීයා කිව්ව කතාව ඇත්ත. අන්නර තඩි දොරින් තමයි ඌ කියන්නේ ආවට පස්සේ මී බැන්න වෙන. ඕක මට දැනවා. ඇත්තටම ඔයාට මොකටද මේ කෝණේ? ඔයාට මතකද? අද වෝල්ඩ් කප් ෆයිනල් එකේ අවසන් තියෙන. ආ! ඔව්! හරියට හරි. දැන් තමයි තේරෙන්නේ ඩොක්ටර් කේබල් එක උණු වෙලා තියෙන්නේ ඇයි කියලා. කේබල් එක දාලා දොර ඇරියොත් එහෙම මුළු නගරෙම විනාශ වෙනවා. එනම යන්න එපා කියලා කියනවා. මට මේ ගේම් එක දාලා යන්න බෑ. මට ඇම්බෙකෙම තියුණු මුහුණු වල. අවසාන මොහොත ගොඩාක් සතුටින් සමරමින් ඉන්නකෝ ඔයා කේබල් එක අරගෙන ආපු එක ගැන මම ගොඩක් සතුටුයි. කොහමද ඔව්වා? ඒ! අන්තිමට ඒක මගේ. දැන් හොඳටම ඇති. එහෙනම් දැන් වැඩේ පටන් ගමු. ඊට පස්සේ මගේ නෝනට කීකරුලා ඉන්නවා කියන එක නේද? මම අනිවාර්යයෙන්ම යකින් විදිහට ඉන්නවා රුඩි. මං එයාගේ හොඳම සුරතලා විනෝමයි. එහෙනම් ඉතින් මේ ගෙදර ඔයාගේ තමයි. සුයි. එහෙනම් පුතා මම යන්න තමයි හදන්නේ. ඔයාලා කරන්න තියෙන ලොකු වැඩක්. ඔබට සුභකමයි සර්. වස්තුල ගන්නවා. ඔයා මේ යන ගමන සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා රුඩි. අනුමංගියා. ඕ මගේ දර්ශනයට අනුව අපි මේ ගංගොතුරේ බේරගන්න කෙනෙක් එනවා. ඔයා දන්නේ නැහැ. මෙයා දන්නේ නැහැ. හැබැයි යා එනවා. අනේ හොඳට සෝරි. මම වාගේ පිටාඩි ටිකක් පමණ හිතුව තිබෙන්නේ. තරගේ උණු. ඉතින් එන්න වැඩි වෙනවා. ඒක ලඟකට නෑ. මොකද ඉදිරියෙන් සිටිනවා. ඕකේ. පොලේ අතට දරනවා. දැන් වෙලාව හරි. ඕපනින් එකට. හෙට යන දින අද පළ වෙලා තියෙනවා. අයියෝ අප්‍රසන්නයි මට මේ දවස්වලව දැනෙන්නේ මට ඉබ්බිරිසාව ඔගොල්ලෝ හැදුවේ මේ හර්මිට රිද්දල පැනලා යන්න නේද ආ එහෙම නේද ඒක කරන්න අපි ඕනේ ඕගොල්ලෝ හිතාගෙන ඉන්නේ ඕගොල්ලෝ හරි වැඩකාරිය කියලාද ආ කිනෝ බලන්න එහෙනම් තව ටික වෙලාවයි ඕගොල්ලෝගේ හිනාව තියන්නේ මොකද තව පොඩකින් මහ ගම් වතුරක් ඇවිල්ලා ඕගොල්ලෝගේ ගහගෙන යනවා ඊට පස්සේ මගේ වර්ගය මේ නගරේ ස්ථාපිත කරනවා මේ බලනවා හරිම පිළිකුයි සාතමන් ඉල්ල රෝඩ දැක්කරන් දෙනවද ඕන දෙයක් ඉල්ලන්නකෝ මං එන දෙනවා එන පොලි කෙනෙක් නෑ බලු බැටිය අපි ඒ ගැන පස්සේ කතා කරමු පස්සේ කොච්චර වෙලාද මිස්සුද ඕගොල්ලෝ හැමෝටම බෑග් දෙන්න තරම් තාත්තට සල්ලි නෑ මං එමෙයිට පල්ලෙහාට ගිහලා කේබල් එක ඇදලා දාන්න ඒ කොහොමද මෙතන ගොඩක් කට්ටි ඉන්නවනේ ඔව්වත් වැඩගෙන ඇන්දි මිෂන් ඉම්පොසිබල් කිව්වලු මගේ මෙහෙමක් මට වැරදිලා නෑ මේ පාරන වරදින්න ඕ මේ හැම දෙයක්ම කරන්න වෙලා තියෙන්නේ මටමනේ ඇත්තමයි ඕ ප්‍රථම භාගය අවසන් විරාමයකින් පසු නැවතත් හමු වෙමු ඔගොල්ලෝ දැන් හොඳටම පරක්කු වෙඩි මෙතනින් පස්සේ ඔයගොල්ලන්ට කරන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ ආ එහෙමද එහෙනම් ඇවිල්ලා අපිව අල්ල ගන්න ඕක බලන්න මහල පුච්චාණ්ඩියා Elephant, the giant. Elephant. ඔයාට හිතෙන්නේ ජමී ඩොජේ මාට්ටු බෝට්ටු හැදුවොත් හොඳයි කියලා. දැන් ඔයාට හරියන පාඩන කෙනෙකුත් ඉන්නවනේ. මොකද කියන්නේ? What's new, pussycat? Whoa, whoa, whoa. What's new, pussycat? Whoa, whoa, whoa, whoa. Pussycat, pussycat, I've got flowers and lots of hours to spend with you. So go and powder your cute little pussycat nose. Pussycat, pussycat, I love you. Yes, I do. You and your pussycat nose. What's new, pussycat? Whoa, whoa, whoa. What's new, pussycat? Whoa, whoa, whoa. Pussycat, pussycat, you're so thrilling and I'm so willing to care for you. So go and make up your big little pussycat eyes. Pussycat, pussycat, I love you. Yes, I do. You and your pussycat eyes. What's new, pussycat? Whoa, whoa, whoa. What's new, pussycat? Whoa. Pussycat, pussycat, you're delicious. And if my wishes can all come true, I'll soon be kissing your sweet little pussycat lips. Pussycat, pussycat, I love you. Yes, I do. You and your pussycat lips. You and your pussycat eyes. You and your pussycat. It's a wonderful night. wonderful night. Come on and break it on down. You know the music search engine need a tune-up. Soon as they out the gate, they all wanna hit a corner, uh-huh. Feel the connectedness, energy just projected. The way that the whole collective consciousness arrives like helium up. Moving out of the question, won't disrespect them. But our style f***ing pops like Dave Beckham, come on. It's a wonderful night, gotta take it from me. It's a wonderful night, come on and break it on down. It's a wonderful night, gotta shake it for me. It's a wonderful night, come on and break it on down. That the spot will get hot, that it's ready to pop. Don't even look at the clock, all of your problems forgotten. It's time to rock till you drop. Feel the force and just fly to the epicenter of the party's bass tremors, come on. It's a wonderful night, gotta take it for me. It's a wonderful night, come on and break it on down. It's a wonderful night, gotta shake it for me. It's a wonderful night, come on and break it on down. It's a wonderful night, come on and break it on down.